ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද අපි හවස් සරුවේ ඉගෙන ගන්නේ මජ්ක්‍ධිම නිකායට ආйти දේශනයක් මේ දේශනේ නම චංකී මොකද්ද මේ දේශනේ නම චංකී අහලා තියෙනවද? ඡායන්න බිඳුව කියන්න. චංකී. උදේ දේශනාව කලින් අහලා තියෙනවා නේ? සකුළුදායි. ඉතින් ඒකනේ මේ ධර්මය අහපු නැතිව රවට්ටන්න ලේසි නැද්ද? සුළු දෙයක් රවට්ටනවා කියන්නේ. මේ චංකී සූත්‍රය බුදුරජාණන් වහන්සේ මේ චංකී කියන්නේ ඉතාම ප්‍රසිද්ධ මේ සම්භාවනීය පුද්ගලෙක් බ්‍රාහ්මණ වංශික පුද්ගලෙක් මේ චංකී මුල් කරගෙන තමයි මේ දේශනාව සිද්ධ වුණේ. ඒ කියන්නේ චංකී මැදිහත් වුණා. නමුත් එයා මුලින්ම මැදිහත් වෙච්ච නිසා එයාගේ නමින් මේ දේශනය හඳුන්වනවා චංකී කියලා. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ හිටියේ කොසල් රටේ. කොහෙද හිටියේ? කොසල් රටේ. ඒ කාලේ තිබුණා කොසල් රටේ බ්‍රාහ්මණ වංශිකයන්ගේ ගමක්. ඒ ගමේ නම ඕපසාද. ඕයන්න පයන්න සායන්න දයන්න ඕපසාද. ඒ ගමේ නම. ඉතින් ඒ ගමේ තිබුණ සල්වනයක්. ඒ සල්වනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. එතකොට ඒකේ විශාල කුඹුරු යායක් තිබුණා. කොසල් රජුරෝ තෑගි දීලා මේ අර පුද්ගලයාට මොකක්ද යාගේ නම? චංකිට තෑගි දීලා තිබුණ විශාල කුඹුරු යායක්. එතකොට මේ බ්‍රාහ්මණ ගමට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. මේ සාල වනෝද්‍යානයේ වැඩ සිටිනකොට ඔන්න ඒ ගමේ මිනිසුන්ට ආරංචි වුණා. මොකද ආරංචි වුණේ? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඔන්න අපේ ගමට වැඩම කළා තියෙනවා භික්ෂු මහතා භික්ෂු සංඝේන සද්දින්. විශාල භික්ෂුන් වහන්සේලා පිරිවරක් සමග වැඩම කළා තියෙනවා. මෙයා රාජකුමාරී ශාක්‍ය වංශික කෙනෙක්. මේ ඔක්කොම අතහැරලා දාලා ශ්‍රමණී බවට පත් වුණා කියලා මෙන්න මෙහෙම ආරංචි වුණා. කොහොමද? සෝ භගවා ඒ වාග්‍යතුන් වහන්සේ ඉතිපි අරහං නිකෙලෙස්. කෙලෙස් තියෙන කෙනෙක් නෙවෙයි, කෙලෙස් රාහිත කෙනෙක්. සම්මා සම්බුද්ධ ගුරු උපදේශ නැතිව චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගත්තු කෙනෙක්. දැන් අපි දන්න උන්වහන්සේ ගිහි කාලේ, කියන්නේ ශ්‍රමණෙක් වෙච්ච කාලේ උන්වහන්සේ තාපසෙක් වශයෙන් නෙමෙයි හිටියේ, ශ්‍රමණෙක් වශයෙන්. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ කාලේ තිබුණ තාපසවරු, පරිබ්‍රාජකයෝ, ශ්‍රමණයෝ කියලා සම්ප්‍රදායන් ගොඩක්. බ්‍රාහ්මණ සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කළ ගොඩාක් අය හිටියා හිසරවුල් බාල සිවුරු පුරවගෙන පාත්‍රයගෙන. ඒ කාටත් පාවිච්චි කරපු පොදු නමක් තමයි ශ්‍රමණ. ඊළඟට ඒ කාටත් පාවිච්චි කරපු පොදු නමක් තමයි භික්ෂු. මේ දෙකම ඒ කාලේ පොදුවේ පාවිච්චි කරපු නම් දෙකක්. එතකොට උන්වහන්සේ අපිට මතකයි ඒ කාලේ උන්වහන්සේ ගියා මොන ගැහෙන්නේ? ආලාර කාලාම උද්දකරාම ගාවට. ඒගොල්ල උගන්නපු ක්‍රමයේ උන්වහන්සේ පිළිගත්තද ප්‍රතික්ෂේප කළාද? ප්‍රතික්ෂේප කළා. මොකද ඒගොල්ල උගන්වුවේ කොයි ක්‍රමයේද කියලා දැනගන්න අපිට දැන් දේශනාවල නැහැ. පැහැදිලි. ඊට පස්සේ උන්වහන්සේ සම්බුද්ධත්වයට යන්න මූලිකව කල්පනා කරේ උන්වහන්සේ gedera ඉන්න කාලේ කරපු භාවනාවක්. මොකද්ද gedera ඉන්න කාලේ කළේ? ආනාපාන සති. ඒක දේශනාවේ තියෙනවා. උන්වහන්සේ තාත්තලා, ඒ කියන්නේ සුද්ධෝදන රජුගේ කුඹුරු හානකට මේ දඹ ගහ යට හිඳගෙන ආනාපාන සතිය කළා කියලා උන්වහන්සේගේ මුවින් කරපු දේශනාවක් තියෙනවා. ඒ නිසා ඒක කතන්දරයක් නෙවෙයි. එතකොට උන්වහන්සේ කල්පනා කළා මේ ආලාර කාලම උද්දකාරාම පුත්‍ර කරන්නේ උපතක් කරා යන එකක් මිසක් උපත නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි කියලා අවබෝධ කළා. ඒ සම්ප්‍රදායත් අයින් කරා ඒ ගැනිලිත් අයින් කළා. ඊට පස්සේ උන්වහන්සේ ඊට පස්සේ තමයි ශරීරයට දුක් දෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ තමයි උන්වහන්සේ කල්පනා කළේ මෙහෙම කළා හරියන්නේ නැහැ. මේ දුක් දෙනවා දෙනවා ඉවරයක් නැහැ. ප්‍රතිඵලයක් නැහැ. කල්පනා කළා මම පුංචි කාලේ දඹගස් සෙවණේ මං ආනාපාන සතිය වැඩුවා. ඒකවත් කළ බලන්න කියලා අන්න ආනාපාන සතිය පටන් ගත්ත බෝ සෙවණේදී. පැහැදිලිම උන්වහන්සේගේ දේශනාවල තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ පිළිවෙලින් රෑ 10 වෙනකොට පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ දක්වා සමාධිය දියුණු කළා කියලා දේශනාවල තියෙනවා. එතකොට අපිට පැහැදිලිව පේනවා අන්න ඒක ඊට පස්සේ තමයි ඒකට උන්වහන්සේට කවුරුවත් කියා දුන්නේ නෑ. තනියම මේක ඉගෙන ගත්තේ. ඊළඟට තනියමම ඉගෙන ගත්තේ මේ පුබ්බේ නිවාස ඥානය ඇති කරගන්න හැටි. කවුරුවත් කියා දුන්නේ නෑ. තනියමම ඉගෙන ගත්තේ චතුප්පාත ඥානය ලබා ගන්න හැටි. ආසවක්ඛ ඥානය ලබා ගන්න හැටි. විදර්ශනාව චතුරාර්ය සත්‍ය තනියමම ඉගෙන ගත්තේ. අන්න ඒ නිසා උන්වහන්සේට කියනවා සම්මා සම්බුද්ධ. සිරුවර්ධන කියන්නේ මෙහෙමනේ, උන්වහන්සේ භාවනා කළා නම් සම්මා සම්බුදු නෙවෙයි. ඒ කියන්නේ මේගොල්ලන්ට මොහොතක්වත් සමාධිගත වෙන්නේ නැති වෙයි තිනේ. ඒකද එහෙම කියන්නේ. එතකොට සම්මා සම්බුද්ධ කියන්නේ අන්න ඒ නිසා. දැන් දැක්කනේ ඒකේ ඉතිහාසය. ඊළඟට විඥාචරණ සම්පන්න අනන්ත ඥානයකින් උන්නාසී වැඩ සිටි, ඒ වගේම ඒ අනුකූල ජීවිතයක් ගෙවනවා. ඊළඟට සුගත සුන්දර නිවන් මඟ සොයාගෙන සුන්දර නිවන සාක්ෂාත් කළා. ලෝකවිදු දිවී ලෝක, බ්‍රහ්ම ලෝක, ප්‍රේත ලෝක, අපාය ආදී මේ සියලු ලෝකයන් අවබෝධ කරලා ඒ ලෝකයන්ගෙන් නිදහස් වුණා. අනිත්තර ඒ ලෝකයන්ගෙන් නිදහස් වෙන මාර්ගය කියලා දුන්නා ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. දෙවමිනිත් ලෝකයාව ධර්මයේ තුල දමණය කරලා ධර්මය කරා ගෙනියනවා. සත්තා දේව මනුස්සාන බුද්ධිමත් දෙවියන්ටයි මිනිසුන්ටයි නිවන් මඟ මේකයි කියලා පෙන්වලා දෙනවා. බුද්ධ අවබෝධ කරපු චතුරාර්ය සත්‍ය ධර්මයේ ඊටා සුන්දර ලෙස, ඊටා පැහැදිලි ලෙස, ආර්ථ සහිතව, ව්‍යංජන සහිත, ව්‍යංජන කියන්නේ පැහැදිලි කිරීම සහිතව විස්තර කරලා දෙනවා. දැන් සිල්වර්ධන කියන හැටියට ඒවා තියෙන ප්‍රහේලිකා තුන් තේරිලි යා තමයි තෝරන්නේ. ඒකෙන් උන්නසි බුද්ධ නෙවෙයි. දැන් බුදුරූප පහළලා තියෙන දැනුයි සියවස් 25කට පස්සේ. එතකොට බලන්න සමාජයේ නොමගෙන නොමගෙම පොඩි එකක්ද කියලා. උන්වහන්සේට බුද්ධ කියන්නේ මොකද්ද? අවබෝධ කරපු දේ අනිත් අයට අවබෝධ වෙන ආකාරයට කියලා දීපු නිසා මිසක් මේක එක්කිනාට මේ පුරාපුර සම්දි ගලපන්න නෙමෙයි. එතකොට මේකේ තියෙන පැහැදිලිම චතුරාර්ය සත්‍ය ධර්මයේ අපි ඒක උන්වහන්සේගේ භාෂාවෙන් කියනවා නම් උන්වහන්සේ පෙන්නලා තියෙනවා ඒටි ධම්මා ආදි කල්යාණම් මධ්‍ය කල්යාණම් පරියෝසන කල්යාණ සාත්තං සබ්බ්‍යංජනං කේවලම් පරිපූර්ණම් පරිසුද්ධම් බ්‍රහ්මචර්යයන් අභිවදති කියලා පැහැදිලිව තියෙනවා. එතකොට මේ චතුරාර්ය සත්‍ය අනිත්‍යයට පැහැදිලිව කියා දෙන නිසා බුද්ධ ඒ සියලු ගුණ දැරීමට තරම් වාග්ය ඇති නිසා භගවා. මේවා මං සදහවතුන්ගේ වන්දනා පොතේ ඉතා පැහැදිලිව සවිස්තරව ලියලා කියා දීලා තියෙනවා. ඉතින් මේක මේ ගමී අය කතා වෙන ගත්ත මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා. ඔන්න ඊට පස්සේ මොකද වුනේ? මිනිස්සු මේ බහමන ගමේ ජමල්ලා අපි යන් ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේව බැහැ දකින්න යන් කියලා රංචු රංචු කණ්ඩායම් ගැහිලා ගල දැන් යනවා හෝගාලා. එතකොට මොකද වුනේ? දැන් ඊ යන්නේ අරයාගේ වත්තේ උඩින්. කාගේද? චංකිගේ වත්තේ උඩින් යන්නේ දැන්. ඒ චංකි සඳුළු තලයේ ඉඳලා බැලුවා. චංකි කියන්නේ එතකොට ප්‍රභූවරයෙක්, බ්‍රාහ්මණයෙක්. බැලුව මේ යනවා විශාල කණ්ඩායම් කණ්ඩායම් යනවා. අර කොහෙද මේ යන්නේ? ඒක අපි මේ යන්නේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඔන්න අපේ ගමට වැඩම කළා. අන්න කොහෙද වැඩ හිටි? සල්වනේ අන්න වැඩ ඉන්නවා. ඉතින් ඔන්න ඊට පස්සේ එතනත් කතා වුණා කොහොම කෙනෙක්ද යා, කොහොම කෙනෙක්ද කියලා දැන් අහනවා. ආහාරගෙන යා මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා දැන් ඉතින් ඔන්න විස්තර කරනවා. ඉතින් එතකොට චාන්දි කියන ෂා අපිටත් හොඳයි නේ ගිල්ල බලන්න තියෙනවා නම්. ඉතින් ඊට පස්සේ චාන්දි කියනවා අනිත් යන්න කට්ටියට පොඩ්ඩක් ඉන්න මාත් එනවා. මාත් එන මාත් කැමති උන්වහන්සේව බහා දකින්න යන්න අපි යන්. එතකොට මේ ගමේ යම්කිසි කාරණයකට වෙන ගමකින් ආපු ब्राह्मणियों पांची या खीटिया ये गुल्लत तो यात्री में यानो विन कारण निकट यानो कमा मन्ने गोड़ बुना दें सेने गोड़ वेला में आते का खाता कर दिए ना हो मुकदमे मुकदमे को आप युक्को में यान्ना हादानी सिरमंडे गाउते में ना हासिव बहार दकिन्ने में यान्ना हादानी ये कुछ बामुनुटी का खाला बलो बुना खाला बलो चांकियो मुन्ने गहना पुड्डा किंडी आन लेपा अब तो आते का वातन की पे खाता करने तीनो केला क्यों हमी अब तो आरंभ क्यों ना उबतुमात मैं सर्वन गाउते में नहासी बहार दकिन्दे यानवा केला मैं क्या ऐत्ते दे को मैं ममत मिला ऐसे लाइन नियाने मैं ममत क्या मची उन्हासी बालन मैं बालन को याना सेने के हाँ हाँ हो वकरण दिया नहीं पा काउंट मैं क्या नहीं आरे ब्राह्मण को नहीं पांसी ये किनो चांग कीटे किनो श्रमण का उत्तमें नहासी बालांड होया यंदे पा होया आटस गले पिन नहीं कर वह आटे के सुधु सुधिया निवे मैं के हारी दे एक निमे श्रमण का उत्तमें नहासी इंदोने होया लंगटे ओबतुमा लंगटे इंदोने ओबतुमा वधकिंदे ओबतुमा यंदे पा कियोगा किन ओबतुमा लीस किन्दे दंगार बामुनुटी के कतिवला मैं आऊँ तेरे पेश करनो मैं किन अब तो माँ खात्मुत परंपरा वक्त में परिषिद्ध बामनु कुली अब तो माँ खात्मुत परंपरा परिषिद्ध बामनु कुली इतनी एक आरणिंग अब तो माँ यान लवटी नया नहीं दंग काव्य में क्या नहीं आरे बामनु काल लिए क्यों ना एक आरणिंग यान लवटी नया नहीं एक आरणिंग समान गाव तो ना से अब तो माँ लंगटे कमीनी माय वटी नहीं इलाने ठीकीनो अबोतुमा कुच्चर उगत दे अबोतुमा त्रिवेद पारा प्राप्त विला मैं लोकी पहेदली उगत कमा कहते किने सुमनगा अबोतुमा नहीं मेरे इन्ने में इन्ने में ऐनिसा अबोतुमा इतन त्यान्न वाटिन्ने ने सुमनगा अबोतुमी तमे अबोतुमा लांगटे इन्ने वाटिन्ने अबोतुमा कुच्चर लस्सन रूपया तीन किने दे ऐन समान गाउती में लगाते हैं अंदर समान गाउती में वहाँ से तो बतुमा लगाते पैमिनी में तमाई तीन निकलो किन्हें अबतुमा सील वाल तक किन्हें ये निशा अबतुमा यान लीपा या वो नंग बतुमा लगाते आप वावे किन्हें अबतुमा दम बलंद कसोल रज्जुरु पहेदीला मी विशाल कुमुर या कबतुमा ट पूजो करला ये निशा मिहिता आप आए केला किंग किए ना मैं मैं ये निशा श्रमण गाउत में वहाँ से उबतुमा बालन ने आवत मिशक उबतुमा यांडे ये पाके ना मैं भी ने कटे खाउते में चांकी पहेदिला इन्ना बुद्ध रजान वहाँ से क्या ने खारनु आहाला लंद देखला ने आहाला पहेदिला इन्ना दलकिनो मैं पुण्य किन्नो को मामा की इन्हीं का ताहन पोड़ डा क्या लकीरा मैं मामा दान ने कारणों वालीं नंग स्वमन्न गाउत में नवासी मागे लंगटे इन्हीं के निमे ही हारी वैदे मामा दान ने कारणों वालीं नंग हारी वैदे मुकाद्दे मामा उन्नवासी लंगटे याने काई क्या लकीरा स्वमन्न गाउत में नवासी हाथपुत परंपरा वातमा परिसिद्धि प्रसिद्ध परंपरा आगे नहीं बनती लेनिसा हमें उन्नाव से लगाते अंदर सुधु सुई ये लगाते की ना सर्वन गाउतम यंन वाहन से बहु रंगरिदी मुतुमेनी देवल वस्तु ओक्कम आत्महर लगाला सर्वने क्रिच्च किन्हें में कारण ये निसा इतने कोटे उन्नाव से पैविद देखता है मैं आके आने उन्नाव से पैविद किन्हें ये निसा में हाथरी नहीं करके ना दम बलन समाहार इटे दं एक आले हैटी इटे उन्हाँ से क्या हमती समकाता है ना उन्हाँ से गुड़ाक थारुन वाई से क्या ना होंदे टेम थारुन वाई से दीपावेत विच के निक्सीलु दिए पलवास्तु है ओ कोम गिवाल दरो लातहर लगा आला पावेत विच के निक ये निशा उन्हाँ से ये बलन दिया है मा सुदुसी दिमापियो आकमेत्तीन दिमापियो आंदाज दितामाई सेमनगावत्मियन वहाँ से किस रावल बाला पैवद विलाटीन कुन्न तेरो आलुक पाचना दिमापियो आकमेत्तीन दिमापियो क्यों मुकदेन Mahamaya Deviye Maraneyata Patthuna Ata Passe Mauta Anuturata Patthune Kawada Prajapati Gautami E Ekama Pawula Akkai Nangi Akka Maraneyata Patthune Passe Nangi Tamai Ita Passe Suddhodana Rajjurange Bisuwata Patthune E Kaale Thibeche Pawula Sampradaya De Ita Passe Egollo Akamaththin Andaddi Kiyala Thiyena Eke Theruma Mokada Eke Theruma Me Pavidi Bhavaya Gana Ya Gihe Gedara Indaddi Katha Karala Thiyena Egollo Tika Warin Warin Meka Gemburin කතා කරලා තියෙන කතා කරන කරන මතාවට අඬන්ඩාරගෙන තියෙනවා යන්නපා කියලා. ඉතින් අපි දන්නා වර්තමාන මහනින්නායට පැනලා යන්න තියෙන අමාරු. නිකම් මේ ඇති දෙයක්වත් නෑ. මේ පොඩි ගයක්. වැඩි වුණත් ප්‍රොජෙස් 10ක්. මේක දෙමාපිය කොච්චර විරුද්ධයිද කියලා අපි දන්නවා. ඉතින් එහෙම එකේ සිද්ධාර්ථ කුමාරයාට මේ මාලිගාවේ මොදරේ වැටකඩළු දාලා නැතිමනේ වැටකඩළු දායි දකමැති නම් තිරිසා පැනලා යන්න සිද්ධ වුණා. ඉතින් කියන ඒ නිසා අපි බලන්න යන්න ඕනි උන්වහන්සේව. එනිසා ශ්‍රමණ ගෞතමයන්ස කොයිතරම් රූප සෝභාය ඇති කෙනෙක්ද. ඒ නිසා අපි යන්න ඕනි උන්වහන්සේව බලන්න යන්න ඕනි. ශ්‍රමණ ගෞතමයන්ස කොච්චර සිල්වත් කෙනෙක්ද. ඒ නිසා අපි යන්න ඕනි උන්වහන්සේව බලන්න. ශ්‍රමණ ගෞතමයන්ස කොච්චර ලස්සන කතා බහ ඇති කෙනෙක්ද. අපි යන්න ඕනි උන්වහන්සේව බලන්න. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගුරුවරුන්ගේ ගුරුවරේ. ඉතින් අපි යන්න ඕනේ උන්වහන්සේ බලන්න. මොකද ඒ වෙනකොට ඉතින් ආරංචි වුණානේ දැන් නදී කාශ්‍යප, ගයා කාශ්‍යප, උරුවේල කාශ්‍යප මේගොල්ලෝ ඔක්කොම ගුරු ගෝලයේ පිටින්ම ශ්‍රමණ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වුණානේ. ඉතින් ඒකට ගුරුවරුන්ගෙත් ගුරුවරයා කියලා පැතුරුණා. ඉතින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෙලිස් නැති කෙනෙක්. ඊළඟට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කර්ම කර්මඵල ගැන කියා දෙන කෙනෙක්. ඊළඟට උසස් කුලයෙන් පැවිදි වෙච්ච කෙනෙක්, මහා සම්පත්ති කුලයෙන් පැවිදි වෙච්ච කෙනෙක්, ලෝකේ පුරා ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක්. ඊළඟට මේකේ තව එකක් තියෙනවා. අනේකානි දේවතා සහස්සානි පානෙහි සරණං ගතානි. දෙවිවරු දහස් ගාණක් සරණ ගියා. එතකොට ඒකත් මිනිස්සු අතරට පැතිරලා තියෙනවා. ඉතින් කියන ශ්‍රමණ ගෞතමයන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබිච්ච කෙනෙක්. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බිම්බිසාර රජුරුව, කොසල් රජුරුව, පොක්කර සාති බ්‍රාහමණ ඒ වගේ බොහෝ දෙනෙක් සරණ ගියා. පෞල් පිටින් සරණ ගියා. ඒ නිසා දැන් උන්වහන්සේ අපේ ගමට වැඩම කළා. ඔන්න දැන් සල්වනේ වැඩ ඉන්නවා. දැන් උන්වහන්සේ අපට කවුද? ආගන්තුකෙක්. ඒ නිසා අපි ආගන්තුක සත්කාර කරන්න වටිනවා නේද කියලා අහුවා. අහනකට කිව්වා මෙහෙම මෙහෙම අපි සලකන්න ඕනේද කියලා අහුවන් පස්සේ අර බ්‍රාහමණ 500 කිව්වා එහෙනම් අපිට එනවා. මොකද කිව්වේ? එහෙනම් අපිට එන හා යන් කිව්වා. කියලා මොකද කළේ? ඒ අය ඔක්කොම දැන් ඔන්න ගියා. හතර දැන් අපිට තේරෙනවා මේ මේ කියන හැටියට නම් මහා සේනාවක් එදා රැස් වෙලා තියෙනවා. ඉතින් ඔය අතරේ ඒගොල්ල අතර හිටිය අතිශීම දක්ෂ සාමාන්‍ය බ්‍රාහ්මණ කුලයේම කොළු ගැටෙක්. එයාට අවුරුදු 16යි. හැබැයි අතිශීම දක්ෂයි. ඒ කියන්නේ ඒ වයස 16 වෙනකොට ත්‍රිවේදේ පාරප්‍රාප්ත වෙලා. ඒ කියන්නේ වේදේ කෙළවරට මෙයා ඉගෙනගෙන. එතකොට දැන් ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ ගාවට ගියම් වැඩිහිටි වැඩිහිටියා ඉන්නවනේ. ඉතින් සාමාන්‍ය මේ කාලේ වැඩිහිටියන්ට සැලකිල්ලක් තිබ්බනේ. ඉතින් ඒ වැඩිහිටි පිරිස ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක දැන් ඉතින් ඔන්න කතාබස් කරන වට වෙලා. කතා කරනකොට මැද්දෙන් ඇවිල්ලා ඇවිල්ලා කට දානවා. කවුද? අර තරුණයා. එයාට වයස කීයද? 16. එයාගේ නම තමයි කාපටික. මොකද්ද? කාපටික. දැන් මේකේ අලුත් නන්නේ චංකි. කාපටික. එතකොට කට දානවා. දැන් එයා ඇවිල්ලා කට දානකට බුදුරජාන් වහන්සේ කියනවා යාට ළමයෝ පොඩ්ඩක් ඉන්නවකෝ. මේ කට්ටිය කතා කරලා ඉවර වෙනකන් පොඩ්ඩක් ඉන්නවා කිව්වා. කියන එකටම අර බමුණන්ට හිත හරියේ නෑ. ඒ මොකද? ඒගොල්ල බොහොම සලකනවා මේ ළමයාට. කිව්වා හා හා සුභාග්‍ය ගෞතමයන් වහන්සේ ඔය මේ ළමයා බොහෝම උගත් කෙනෙක් කිව්වා. ඒ නිසා මේ ළමයා බුදුරජාණන් වහන්සේත් එක්ක කතාබස් කරන්න සුදුසු කෙනෙක් බොහොම උගතෙක් කිව්වා මේ ළමයා මෙහෙම හිටියට. තංගී ළමයා ඉතින් ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේට එතකොට සිතවිල්ලක් පහළ වුණා. ඒකේ තේරුම තමයි එහෙනම් අද මෙයාව ඉස්සරහට දාලා තමයි මේ කතාව අද කරන්න මේ ලෑස්තිලා තියෙන්නේ. ඊට පස්සේ මොකද වුනේ? කාපටික කල්පනා කරා මං කතා කරන්නේ නැහැ. කවද මේ ළමයා හිතනවා මං කතා කරන්නේ නැහැ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මගේ දිහා බලලා ඇස් දෙකින් මට ආමන්ත්‍රණය කළොත් විතරයි නේ. සාමාන්‍යයෙන් අපි මේ ඇස් වලින් කියනවනේ ඇස් දෙක බලලා ආම ඔලුසල කියන්නේ මෙහෙම කියන්නේ. අන්න එමගේ කිව්වොත් විතරයි මම කතා කරන්න කියලා අරයා තීරණයකට ආවා. කවුද? කාපටික. බුදුරජාණන් වහන්සේ දැක්ක මෙයාගේ හිතේ තිබිච්ච එක. දැකලා උන්වහන්සේ ඔක්කොම මැද්දෙන් අරයා දිහා බැලුවා. කවුද? කාපටික දිහා බලලා මොකද කළේ? ඇස් දෙක මෙහෙම කළා බැලුවා. බලනකොට දැනගත්තා දැන් මේ මාත් එක තමයි කතා කරන්නේ. එතකොට මම මොකද කළේ? ඔන්න මෙයා තරුණයා ඉස්සරහට ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවා. කියනවා භවත් ගෞතමයන් වහන්සේ අපිට මේ බ්‍රාහ්මණ පරම්පරාවෙන් උගන්වනවා යම්කිසි ධර්මයක්. ඒ බ්‍රාහ්මණ පරම්පරාවෙන් උගන්වනවා යම්කිසි ධර්මයක්. ඒ ධර්මය අපිට උගන්වන්නේ මෙන්න මේ විදිහට. මේක තමයි ඇත්ත. අනිත් සියල්ලම බොරු. අනිත් සියල්ලම පච. අන්න මේ උගන්වන්නේ කොහොමද උගන්වන්නේ? මේක තමයි ඇත්ත, මේක විතරයි, අනිත් ඔක්කොම බොරු කියලා උගන්වන සිරිවැද්දන විදිහට උගන්වනවා. මේක තමයි ඇත්ත, අනිත් ඔක්කොම බොරු කියලා ඕන දා උගන්වනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා භාරද්වාජ, දැන් මේ කාපටිකට උන්වහන්සේ අමතන්නේ කොහොමද? ඇයි භාරද්වාජ කියන්නේ? භාරද්වාජ ගෝත්‍ර නාමයක්. දැන් යාට ගෙදරින් දාපු නම මොකද්ද? කාපටික. භාරද්වාජ කියන්නේ ඒ බ්‍රාහ්මණ සමාජයේ උසස් ගෝත්‍ර නාමයක්. තවමත් ඒ පරම්පරාවේ ඉන්නවා ඉන්දියාවේ. මට හම්බ වෙලා තියෙනවා මගේ යාළුවෙක් හිටියා භාරද්වාජ කියලා. ඒ ගෝත්‍රයේ කෙනෙක්. එතකොට බුදුරජාණන් වහන්සේටත් තිබුණා උන්වහන්සේට ගෙදරින් දාපු නම මොකද්ද? සිද්ධාර්ථ. ගෝත්‍රය මොකද්ද? ගෞතම. ඉතින් ඒ ගෝත්‍ර නාමයෙන් තමයි ශ්‍රමණ ගෞතමයන් කියලා ඒ කාලේ එතකොට ගෝත්‍ර නාමයකින් කතා කරනවා. සාමාන්‍යයෙන් ඒක මේ වගේ. අපි ගත්තොත් සාමාන්‍ය කෙනෙකුට දානවා මෙහෙම. සුනිල් සිල්වා. හරි, සුනිල් කියන්නේ නම. සිල්වා කියන්නේ කිදුවේ. නමුත් අපි මිස්ටර් සිල්වා කියලා කියනවනේ. ආන් ඒ වගේ විවාහයක් මේක. එතකොට බුදුරජාණන් වහන්සේ ආන භාරද්වාජ, දැන් ඔයා කිව්වා මේ බ්‍රාහ්මණයන්ගේ පරම්පරාවෙන් ගන්නපු දේවල් අතර අපිට අදහා ගන්න කියනවා මේකයි ඇත්ත, අනිත්‍යව බොරු. එතකොට ඒවා කියන අය ඒක හරියටම කියන්නේ බ්‍රාහ්මණ පිරිස මම මේක දන්නවා, මම මේක දකිනවා, ඒ නිසා මම කියනවා මේකමයි ඇත්ත, මේකමයි බොරු කියලා. දැන් කියනවා ස්වාමීනි එහෙම නෑ කියනවා. එහෙම මේගොල්ලෝ දැකලා නෙමෙයි කියන එක කියන්නේ. දැන් අර වගේ, දැන් අර මහමෑදේවි හිර කරලා තිබ්බ සංකස්සෙ දැකලාද කියන්නේ? නෑනේ. මේ මිනි පව කරගන්න. එතකොට බුදුරජාන් වහන්සේ යනවා, "හා. එහෙනම් දැන් ඉන්න අය කවුරුත් ඒක දැකලා නෙවෙයි. එහෙමනම් හත්මුතු පරම්පරාවක ගුරු පරම්පරාව, ආචාර්ය පරම්පරාවේ කවුරුවත් ඔය කාරණාව කියන්නේ මේකයි ඇත්ත, අනිත්‍යව ඔක්කොම බොරු කියලා ඒගොල්ල මේක කියන්නේ ඇත්තටම දැකලා දැනගෙනද?" "නෑ ස්වාමීනි, එහෙමත් නෑ" කියනවා. එතරම් එහෙනම් ඔය මන්තර හදපු අය, ඔය වේද හදපු අය ඉන්නවා. ඔන්න එයාගේ නම් ලිස්ට් එකක් කියනවා. අට්ටක, වාමක, වාමදේව, විස්සාමිත්ත යමතග්ගි අංගීරස බහරද්වාජ වාසෙත්ත කස්සප භගු කියන ඒ කාලේට ඍෂිවරු මේ ඍෂිවරු කියලා සම්මත වෙච්ච කොටසත් හරියටම දැකලා දැනගෙනද ඕක ප්‍රකාශ කළේ මේක ඇත්තයි අනිත් සියල්ලම බොරු කියලා නෑ කියනවා ඒතර බුදුරජාණන් වහන්සේ කියන එහෙනම් බහරද්වාජ දැන් බලන්න බෑ ඔගොල්ලෝ ඉගෙන ගන්න එකේ තේරුම එදා උගන්වන්නේ කොහොමද මේකමයි ඇත්ත අනිත්‍ය ඔක්කොම බොරු කියලා උගන්වන්නේ කොහොමද ඒක උගන්වන අය ඒක ඇත්ත බව දන්නේත් නෑ දකින්නෙත් නෑ හත්මුතු පරම්පරාවක් මේක ඇත්ත බව දන්නේත් නෑ දකින්නෙත් නෑ ඒව හදපු වේදී හදපු අය යන්නෙත් නෑ මේක නම් කියනවා මේක මට තේරෙන හැටියට බුදුරජාණන් වහන්සේ කියනවා මට තේරෙන හැටියට නම් අන්දේ රංචුවක් හැරමිටි පොලිමක යනවා වගේ එකක් කියනවා මේක කියනවා බහරද්වාජ අන්දේ පිරිසක් ඉන්නවා හැරමිටි පොලිමක යනවා හැරමිටි හැරමිට අල්ලගෙන යනකට ඉස්සරහා යන අන්දයා දන්නෙත් නෑ දකින්නෙත් නෑ යන්නේ කොහෙද කියලා මැදින් යන අන්දයා දන්නෙත් නෑ දකින්නෙත් නෑ යන්නේ කොහෙද කියලා පස්සෙන් යන අන්දයා දන්නෙත් නෑ දකින්නෙත් නෑ යන්නේ කොහෙද කියලා මට තේරෙන හැටියට නම් මේ ඕගොල්ලන්ගේ ධර්මයක් ආන්නේ වගේ නිකම්ම නිකං මුලක් නැති අදහා ගැනීමක් විතරයි කියලා මුලක් නැති අදහා ගැනීම කියන්නේ මොන සද්ධාද අමෝලිකා සද්ධාවෙන් කියලා මේක අල්ලගත්තේ අමෝලිකා සද්ධා කියන්නේ මුලක් නැති අදහා ගැනීමෙන් කියලා මේක අල්ලගත්තේ බුදුරජාණන් වහන්සේ අපට පැමිණින්න කියලා තියන්නේ අමෝලිකා සද්ධාවටද ආකාරවතී සද්ධාවටද ආකාරවතී සද්ධා ආකාරවතී සද්ධා කියන්නේ අවබෝධයකින්ම ශ්‍රද්ධාවට පැමිණීම එතකොට දැන් කීව ගමන් දැන් මෙයාට පල්ුණා කවුද අර තරුණයා කාපටික කාපටික නෑ සෝමන ගෞතමයන් වහන්සේ අපි මේ අදහස් කළේ මම ඒක නෙමෙයි කියනවා ශ්‍රද්ධාවෙන් එන එකක් නෙමෙයි කියනවා මම අදහස් කළේ මේ ඇසීමෙන් කියනවා මේ தත්ති ගන්නෙ දැන් ඔන්න එයා ශ්‍රද්ධාවෙන් දැන් එයා පාට වෙනස් කළා කලින් කිව්ව මොකද්ද අපිට මේව අදහා ගන්න උගන්වනවා කියලා මේකමයි සත්‍ය අනිත්‍ය ඔක්කොම බොරු කියලා දැන් මොන්න දැන් පොට වැරදුනන්නේ සිරුවාදරින් කල්ලි වගේම ඒ කාලේ බමුණු උගන්ලා තියෙන්නේ පොට වැරදිච්ච ගමන් පත් ගාලා වෙනස් කරනවා මාවත ඔන්න පාට වෙනස් කරනවා කියනෝ නෑ නෑ නෑ ශ්‍රද්ධාවෙන් නෙමෙයි කොහොමද ඇසීමෙන් අනුස්සව අනුස්සවා පෙත්ත බ්‍රාහ්මණ පෛරුපාසන්ති අපි මේ අනුස්රවණයෙන් කියනවා ගන්නෙ මෙන්න මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා දැන් බලන්න බාරද්වාජ ඔබ කලින් කතා කළා ඇදහිමෙන් ගන්නවා කියලා දැන් කතා කරනවා අනුස්සවයෙන් ඇසීමෙන් ගන්නවයි කියලා දැන් මෙන්න මෙතනදී හරිම බුද්ධිමත් ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ කරනවා මේක තමයි මං හිතන්නේ දැන් බලන්න අවුරුදු 2500කට ඉස්සර වෙලා උන්වහන්සේගේ මේ බුද්ධිමත් ප්‍රකාශයට ගලපන්න පුළුවන් ප්‍රකාශයක් තවමත් නැහැ. උන්වහන්සේ මෙන්න මෙහෙම කියනවා මේ කරුණක් කරා යෑමේදී යමක් තේරුම් ගැනීමේදී ප්‍රත්‍යක්ෂයෙන් මෙපිට කරුණු පහක් තියෙනවා. කරුණු කීයක් තියෙනවද? පහක් තියෙනවා කියනවා මේ බාරද්වාජ ලෝකේ කරුණු පහක් තියෙනවා කියනවා දැනුම පිණිස. කරුණු පහ තමයි සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිඥාන කන්ති ඔන්න පහ මොනවද පහ සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිඥාන කන්ති මේ පහෙන් තමයි ප්‍රත්‍යක්ෂ අවබෝධයන තුර අපටත් තියෙන්නේ අන්න ඒකයි නුවණ පාවිච්චි කරන්න ඕනේ මොකද මේ පහ වරදිනවා කියලා බුදුරජාණන්සේ පෙන්නලා තියෙනවා මේකේ මොනවද මේ පහ සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිඥාන කන්ති ඒකට අපි ඒක සිංහලෙන් කිව්වොත් සද්ධා කියන්නේ පැහැදීම පැහැදීම අදහා ගැනීම රුචි කියන්නේ කැමැත්ත අනුස්සව කියන්නේ ඇසීම ආකාර පරිවිතක්ක කියන්නේ තමන් හිතනවා එක එක දේවල් දිට්ඨි නිඥාන කන්ති කියන්නේ මත ඒකට පැමිණීම. එතකොට එක්කෝ මේ ලෝකේ දැනුම ගන්න ඔන්න ඔය පහෙන් කියනවා. එක්කෝ අදහාගෙන, එක්කෝ කැමැත්තෙන්, එක්කෝ අහලා, එක්කෝ තමන් කල්පනා කළා. එහෙම නැත්නම් මතවාදයකට බැසගෙන. බුදුරජාණන් වහන්සේ වදාළ භාරද්වාජ ඔය කරුණු පහ ප්‍රතිඵල දෙකක් තියෙන එකක් කියනවා. ප්‍රතිඵල කීයක්ද? දෙකක් කරා යනවා කියන ඔය කරුණු පහ. දෙකක් කරන්නේ මෙහෙමයි කියනවා. භාරද්වාජ කෙනෙකුට තියෙන්න පුළුවන් ශ්‍රද්ධාවක්, අදහා ගැනීමක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ ශ්‍රද්ධාවෙන් අදහාගෙන ඉන්නදී රිච්ඡං තුච්ඡං මුසා, ඒ කියන්නේ අදහාගෙන ඉන්නේ අසත්‍ය වූ හිස් වූ බොරුවක්. නමුත් කෙනෙක් ශ්‍රද්ධාව නැහැ, ශ්‍රද්ධාව නැතිදී භූතං තච්ඡං අනඤ්‍යතා වෙනස් නොවන සත්‍ය වූදයක්. තේරුණාද කියපේක? කෙනෙක් ශ්‍රද්ධාවකට, දැන් ශ්‍රද්ධාව කියන එක දැන් මේ කියන්නේ පැති දෙකකට යනවා. එක්කෙනෙක් එක්ක ශ්‍රද්ධාවක් ඇති කරගෙන ඉන්නවා මොකේදද? අසත්‍ය වූ බොරුවක් ගැන ඇත්තයි කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඇත්ත ගැන ශ්‍රද්ධාවක් නැහැ. ඒතර ශ්‍රද්ධාව තියෙන්නේ මොකක් ගැනද? බොරුවක් ගැන. බොරුවක් ගැන ශ්‍රද්ධාවක් තියෙනවා, ඇත්ත ගැන ශ්‍රද්ධාව නැහැ. එහෙම වෙන්න පුළුවන් කියනවා ශ්‍රද්ධාව විතරක් තියාගත්තොත් මිම්මට. ඊළඟට කියනවා ඒ වගේම තමයි රුචි. කෙනෙක් බොහොම කැමති වෙන්න පුළුවන්. නමුත් කැමති වෙලා තියෙන්නේ බොරුවකට, අසත්‍යයකට, හිස් දෙයකට. අකමැති වෙන්න පුළුවන්. අකමැති වෙලා තියෙන්නේ සත්‍යයකට. සත්‍ය වූ යථාර්ථවාදී දෙයට අකමැති වෙලා ඉන්න පුළුවන්. අසත්‍ය වූ බොරුවට කැමති වෙන්න පුළුවන්. ඒ නිසා රුචි කියන දේ දෙපැත්තකට වැටෙනවා. දැන් බලන්න මේ දැන් අපිට අපි යම් කිසි ප්‍රමාණයක මේ ලෝකේ අපි ඉගෙනගෙන තියෙන අයනේ. නමුත් කිසිම දවසක වර්තමානයේ අපිට කවුරුවත් මේ විදිහට උගන්වලා තියෙනවද? අන්න බලන්න උන්වහන්සේගේ බුද්ධිය කොයිතරම් පෘථුල බුද්ධියක්ද උන්වහන්සේට තියෙන්නේ කියලා. ඉතින් උන්වහන්සේ කියනවා ඊළඟට එත රුචිකත්වයේ කැමැත්තෙනොත් ඕක වෙනවා. කැමැත්තෙන් වරදින්නත් පුළුවන්, හරියන්නත් පුළුවන් කියනවා. ඊළඟට කියන අනුස්සව ඇසීම. ඇසීම තුළ කෙනෙක් අහන්න පුළුවන් කියනවා අසත්‍ය වූ හිස් වූ තුච්ච වූදයක්. එයා නොවසා ඉන්න පුළුවන් කියනවා සත්‍ය වූ යථාර්ථවාදී දේ. එතකොට එයා යථාර්ථවාදී දේ අහලා නැහැ. අහලා තියෙන්නේ මොකද්ද? අසත්‍ය වූ හිස් වූ බොරුවක්. ඒ නිසා මේ ශ්‍රවණය කිරීමේදී ඇත්ත නැතිව බොරුව විතරක් වුණත් ඇහෙන්න පුළුවන්. ඒ නිසා බුද්ධිය පාවිච්චි කරන්න කියලා මේ කියන්නේ. අඩුගානේ මේකවත් මේ රටේ මේ ජනතාව කලින් අහගලා තිබුණා නේද? සිරිවැදන ගාවට යන්න ඉස්සෙල්ල බේරෙන්න තිබුණේ. ඊළඟට තියෙන කල්පනා කිරීම. සමහර විට කෙනෙක් කල්පනා කර කර කරුණු ගොඩනගන්න පුළුවන්. ඒකට කියන්නේ පාලි වචනේ ආකාර පරිවිතක්ක. ආකාර පරිවිතක්ක කියන්නේ කල්පනාවෙන් කරුණු තේරුම් ගන්නවා කියන්නේ කල්පනා කර කර. සමහර කෙනෙක් කල්පනා කර කර කරුණු තේරුම් ගන්න පුළුවන්. ඒක හිස් වූ අසත්‍ය වූ බොරුවක්. නමුත් සමහර කෙනෙක් එයා කල්පනා කරලා තේරුම් ගන්නේ නැහැ. නමුත් ඒක තමයි සත්‍ය වූ යථාර්ථවාදී දේ. කෙනෙක් ඉන්න පුළුවන් දෘෂ්ටියකටපත් වෙන්න පුළුවන්. කෙනෙක් මතවාදයකට කිය මතවාදයකට පැමිණෙන්න පුළුවන් අසත්‍යයක් ගැන, හිස්සු බොරුවක් වූ දෙයක් ගැන, අසත්‍ය වූ දෙයක් ගැන එයා මතවාදයකට පැමිණෙන්න පුළුවන්. නමුත් එයා මතවාදයකට පැමිණෙන්නේ නැහැ. සත්‍ය වූ යථාර්ථවාදී දේ ගැන. අන්න ඒ නිසා ඔය පහ පැති දෙකක් කරා යනවා. මොනවද ඒ පහ? දැන් මේක හරිම වටින උපදේශයක් මේ කියන්නේ. සද්ධා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක, ditthi nijjana kanti. මේ ලෝකේ ඕනම කෙනෙක් මේ දැනුම ලබා ගැනීම සඳහා ප්‍රවේශ වෙන්න තියෙන ඔය පහ. සද්ධා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක දිටිනිජානක්කන්ති. මේ පහින් තමයි ඥානේ ලබා ගැනීම පිණිස ප්‍රවේශ වෙන පහ. අවබෝධයේ පහ ඉක්වාගේ එක. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන පටිච්ච සමුප්පාදයේ තුල පටිච්ච සමුප්පාදයට එන්න ඕනේ මේක නිස්මිත අවබෝධය පොතේ මම ලියලා තියෙනවා. පටිච්ච සමුප්පාදයට එන්න ඕනේ අවබෝධය කරගන්න සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිටිනිජානක්කන්ති කියන්නේ පහ ඉක්මවා යනවා. ඒක පහ ඉක්මවා යනවා. හරියට සමති වැඩුවා නම් හරියට උදර්ශනා වැඩුවා නම් ඒ පහ ඉක්මවා යනවා. හරියට භාවනා කළා නම් හරි. එතකොට බුදුරජාණන් වහන්සේ ওই පහ කියලා දැන් බලන්න උන්වහන්සේගේ බුද්ධිය සුළුපටු එකක්ද කියලා අපිට අපි දැන් මෙච්චර කල් අපි පොත්පත් කියවනවා අපි නොයෙක් නොයෙක් කියලා දැන් අහලා තියෙන නමුත් මෙච්චර බුද්ධිමත් විදියට ඇත්ත නැත්ත තෝරගන්න පිළිවෙල වෙන කවුද කියලා තියෙන්නේ. දැන් එතකොට බලන්න මේ යුගයේ දිනුන මිනිස්සු ඉඳලා තියෙන ඒ යුගයේද ඒ යුගයේ ඉඳලා තියෙන්නේ සද්ධා ෘචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිඥාන කන්ති කියන පහ. අන්නේම කියලා බුදුරජාණන් වහන්සේ ඔන්න ඊළඟට හොඳම උපදේශයක් දෙනවා අපි කාටවත් වැදගත් එකක් කියනවා. භාරද්වාජ සත්‍යය ආරක්ෂා කරන්න කැමති බුද්ධිමත් කෙනෙක් එකපාරට කවදාවත් ওই විදියට තීරණයකට එන්න එපා කියනවා. මේක විතරයි සත්‍ය අනිත් ඔක්කම බොරු කියලා තමන් ඒ ගන්න මතයට ওই විදියට නම් එන්න එපා කියනවා. මේක විතරයි සත්‍ය අනිත් ඔක්කම බොරු කියලා සත්‍යයක් ආරක්ෂා කරන බුද්ධිමත් කෙනෙක් නම්. එතකොට අපිට තේරෙනවා ඒක අපි ඒ කියන්නේ ඒක විමසලා බලන්න ඕනේ කියන එක තමයි සද්ධා පිටුවාගෙන ඉන්නේ සත්‍යයකටද අසත්‍යයකටද කියලා විමසා බලන්න ඕනේ. තමන් ෘචි වෙලා තියෙන සත්‍යයකටද අසත්‍යයකටද කියලා විමසා බලන්න ඕනේ. තමන් අහලා තියෙන සත්‍යයක්ද අසත්‍යයක්ද කියලා විමසා බලන්න ඕනේ. තමන් කල්පනා කරන්නේ සත්‍යයක් කරා යන එකක්ද අසත්‍යයක් කරන එකක්ද කියලා විමසන්න ඕනේ. තමන්ගේ මතවාදී සත්‍ය කරගෙන එකක්ද අසත්‍යද කියලා විමසන්න ඕනේ කියලා කියනවා. සත්‍යයක් රකින්න කෙනෙක් නම් බුද්ධිමත් කෙනෙක් නම් ඔය විදියට තීරණ ගන්න එපා. දැන් බලන්න කොයිතරම් බුද්ධිමත්ද නේ. ඊළඟට අර කාපටි කහනවා ස්වාමීනි එහෙනම් බවත් ගෞතමයන් වහන්සේ දැන් ඔබ වහන්සේ වචනයක් ප්‍රකාශ කළා. මොකද්ද? සත්‍යයක් රකින්න කෙනෙක් නම් බුද්ධිමත් කෙනෙක් නම් ඔහොම තීරණයකට එන්න එපා. සත්‍ය රකින්නේ කොහොමද? ඔන්න ආපු ප්‍රශ්නේ. ඒක සත්‍ය රකින්නේ කොහොමද? නිමි මෙහෙම කිව්ව සත්‍ය රකින්නේ. කෙනෙකුට තියෙන්න පුළුවන් කිව්වා යම්කිසි සද්ධාවක්. මු සද්ධාව තිබිච්ච ඵලියට එයා මගේ ඇදහිල්ල මේකයි කිව්වට කමක් නැහැ කිව්වා. මො සද්ධාව තිබිච්ච ඵලියට තීරණයකට එන්න එපා කිව්වා. මේකයි සත්‍ය අනිත් ඔක්කම බොරු කියලා. ඇයි ඒ? ඒ සද්ධාව ඇති වෙච්චදී අසත්‍ය වෙන්න පුළුවන්. ඒ නිසා සද්ධාව ඇති වෙච්ච පමණින් තීරණයකට එන්න එපා කිව්වා. මේකයි සත්‍ය අනිත් ඔක්කම බොරු කියලා. දැන් තේරෙනවද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වුණාම කොයිතරම් බුද්ධිමත් කෙනෙක් බවට පත් වෙනවද කියලා. ඊළඟට කියනවා කෙනෙකුට තියෙන්න පුළුවන් ෘචිකත්වයක්. ෘචිකත්වයක් තිබ්බ පළියට ඒ ෘචිකත්වය ගැන එයා කතා කරලා කමන්නේ මම ෘචී මේකට කියලා. නමුත් ඒ මතයේ එයා ඉඳලා ඒකාන්ත නිගමනයකට එන්න එපා. මේක තමයි හරි. මම ෘචි කරන එක විතරයි හරි. අනිත් ඔක්කොම බොරු කියලා නිගමනයකට එන්න එපා. ඒක විතරට නුවණ පාවිච්චි කරන්න. මොකද ඒ නිගම ෘචි කරන එක අසත්‍යක් වෙන්න පුළුවන්. තමන් රුචි නොකරන්නේ සත්‍යක් වෙන්න පුළුවන්. ඊළඟට කියනවා භාරද්වාජ අසනදී මම අහන්නේ මෙහෙමයි කියලා. තමන් අසපු දේ ගැන කිව්වට කමන්නේ නැහැ. නමුත් ඒකින් නිගමනයකට එන්න එපා. අනිත් ඔක්කොම බොරු කියලා එන්න එපා. මොකද තමන් අහපු දේ අසත්‍යක් වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම නිගමනයකට එන්න එපා. ඊළඟට දැන් තමන් කල්පනා කරනවා. කල්පනා කර කර කරුණු ගලපන්න ගන්නවා. අරගෙන යාමත් එහෙම කල්පනා කරන්න පුළුවන් කියනවා. කරුණු ගලපන්නත් පුළුවන්. නමුත් තීරණයකට එන්න එපා. මේක තමයි ඇත්ත අනිත්තොක්කොම බොරු කියලා තීරණයකට එන්න එපා. මොකද හේතුව තමන් කල්පනා කරපු දේ අසත්‍යක් වෙන්න පුළුවන්. ඊළඟට කියනවා මතවාදයකට බැසගත්තහම ඒ මතවාදයකට බැසගත්තු දේ හරි කියලා තීරණයකට අරගෙන ඊට පස්සේ අනිත්‍ය ඔක්කොම අසත්‍යයක් කියලා මතයට එන්න එපා කියනවා. ඒක ඔක්කොම බොරුයි කියලා මතයට එන්න එපා කියනවා. මොකද තමන් බැසගත්තු මතවාදේ බොරුවක් වෙන්න පුළුවන්. දැන් ඕන උදාහරණයක් මම කියන්නම්. සිරිවර්ධනගේ ගෝලී ඒගොල්ලම අහුවෙන්නේ මොකද? ඒගොල්ලෝ තමයි මේගොල්ලට වැටෙන්නේ. ඒ සිරිවර්ධනගේ ගෝලී කිට ස්වර්ණ කියලා. මේ අම්මන්දි මේ ඉන්ටර්නෙට් එකට දැම්මා බුදුදහමට විරුද්ධව කරුණු 21ක්. බොරු බොරු බොරු කරුණු 21ක් දැම්මා ඉන්ටර්නෙට් එකට. දැම්මට පස්සේ මොකද වුනේ? බටහිර රටක සුද්ධෙක් රිප්ලයි එකක් පිළිතුරක් ඉවලා කියනවා මේගොල්ලෝ භාවනාව ප්‍රතික්ෂේප කරනවා. මේ නිසා භාවනාව ප්‍රතික්ෂේප කරන බුදුදහමක් මේගොල්ලෝ කතා කරනවා නම් මේගොල්ලන්ව ඔටෝමැටික් ප්‍රතික්ෂේප වෙනවා. බලන්න එතකොට මේ සුද්ධා කොච්චර නුවණ පාවිච්චි කළාද? මේගොල්ලෝ ඉබේම ප්‍රතික්ෂේප වෙනවා භාවනා ප්‍රතික්ෂේප කරගෙන මේගොල්ලෝ යන්නකට කියලා. එතකොට ඒක මගේ ළඟ තියෙන ඒ වார்த்தාව සුද්ධා යෝපික. ඊළඟට මේ අපි කරුණු සහිතව මේ මත වැරදි කියලා ඔප්පු කරලා අපි පිළිතුරක් දැම්ම. දැන් මේ පිළිතුර දැන් ලෝකේ යනවා හැමතැනම. එතකොට බලන්න එතකොට මොකද වෙන්නේ? දැන් මේගොල්ලන්ගේ මතවලට සත්‍ය ඉදිරියේ පුස්සක් වෙලා යන්නේ නැද්ද? ඒතර කවුද අවනම්බුටපත් වෙන්නේ? යමක් කියන්න කරන්න ඉස්සර වෙලා අන්න බලන්න සත්‍ය රැකපු නැති අන්ධබාල පුතජන කෙනෙකුගේ වැඩපිළිවෙලක ලක්ෂණේ. දැන් මේ කියන්නේ සත්‍ය රකින බුද්ධිමත් කෙනා විසින් යමක් නෝනින් විමසන්න ඕනේ. හුදෙක් හැගීමකට බර වෙලා එකපාරට ඒකාන්ත කොට යමක් කියන්නේ නැතුව අන්න මොකද උනේ? දැන් ඊට පස්සේ දැන් මේගොල්ලන්ට කර කියා ගන්න දෙයක් නැතුවපත් වෙනවා. දැන් ඉන්ටර්නෙට් එකට දැම්මට පස්සේ පාර වෙනස් කරන්න බෑනේ. කතා බහ වෙනම් කටුස්ස වගේ කරන්න පුළුවන්. නමුත් ඉන්ටර්නෙට් එකේදී ඒක කරන්න බෑ. එතකොට දැන් බලන්න සත්‍ය රකින්න කෙනා කොයිතරම් නුවණ පාවිච්චි කරන කෙනෙක්ද? එතකොට බුදුරජාණන් වහන්සේ කියන ඔය මං කිව්වේ සත්‍ය රකීම ගැන. සත්‍ය අවබෝධය නෙමෙයි කියනවා. සත්‍ය රකින්න එකයි මේ කිව්වේ. සත්‍ය අවබෝධය නෙමෙයි. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කාපටික සත්‍ය අවබෝධය කියන්නේ මොකද්ද? කියනවා සතාගත ශ්‍රාවකෙක් භික්ෂුවක් ඉන්න පුළුවන් යම්කිසි ගමක. ඒ සතාගත ශ්‍රාවකයා ගාවට ගිහින් කෙනෙක් අහනවා මේ ලෝභයේ අනතුරු ගැන, දේශයේ අනතුරු ගැන, මෝහයේ ගැන දැන් අහනවා. අහනකොට එයා එතකොට දැන් යා නෝනින් විශ්ස බලනවා මෙයා නොදන්න දෙයක් දන්නවා කියලා කියනවාද? නොදකින්න දෙයක් දකින්නවා කියලා කියනවාද? මෙයා මොකද්ද මේ කරන්නේ කියලා නෝණි විමසනවා. කවුද අර? අර ගිහි අය. නෝණි විමසනවා අර ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා අහනකට ලෝභ ද්වේෂ මොහ ගැන අල බලන මෙයා මේ දන්නේ නැතුව දන්නවා කියලා කියන කෙනෙක්ද? මෙයා දකින්න නැතුව දකින්නවා කියලා කියන කෙනෙක්ද? ඊළඟට මෙයා මේ ඉදිරිපත් කරන කාරණේ අහිත පිණිස දුක් පිණිස පවතිනවද? අනිත් ඒ අමාරුවට ඒකද්ද මෙයා මේ කියාගෙන යන්නේ කියලා නෝණින් විමසනවලු. විමසනයකට තේරෙනවා කියනවා නෑ නෑ නෑ මේ ස්වාමීන් වහන්සේ නම් මේ කියන්නේ ඉතා යහපත් ධර්මයක්. ලෝභයේ ආදීනව කියනවා, ද්වේෂයේ ආදීනව කියනවා, මෝහයේ ආදීනව කියනවා. එහෙනම් මේ ධර්මයේ ඇත්තෙන්ම ගැඹීරයි. මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් සාන්ත ප්‍රණීත වූ එකක්, තරකයට ගෝචර වෙන්නේ නැති එකක්, බුද්ධිමතුන් දකින්න එකක්. මේක ලෝභ ද්වේෂ මෝහ තියෙන කෙනෙකුගෙන් අහපු ධර්මයක් නම් නෙවෙයි. මේක ලෝභ රහිත, ද්වේෂ රහිත, මෝහ රහිත කෙනෙක් තුළ පහළ වෙච්ච ධර්මයක් කියලා අන්න බුදුරජාණන් වහන්සේ ධර්මය ගැන පහදිනවා. පහදිනාට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ඇති වෙනවා යාට අත තස්මින් සද්ධන් නිවේසීති. අන්න ඊට පස්සේ අහන්නා වූ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ කියන භික්ෂුව කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙනවා. අන්න දැක්කද ශ්‍රාවකයා යන්න ඕන ආකාරය? लोभ देश मोह प्रहाने किरीम पिरिस यम धर्मयक् कियनोद अन्न ई धर्मये करा तमयि यन्न ओने बुदुरजानन वहन्से अवबोधयेन दकल तमयि प्रकाश कले अवबोधयेन दनगिन तमयि प्रकाश कले ए धर्मे अनुगमनय करन कवुरुवत् अहित पिरिस दुक् पिरिस पीडा पिरिस पत्वेन्ने එකට උන්නාස පහදලියම පහදලි නිවන් මාර්ගය පෙන්නනවා. ඉතින් මොකද වුනේ? ඉතින් කියනවා එතකොට යා සද්ධා පීචල ඔන්න තියෙන කොටස. බොහොම ලස්සන මේ විස්තර මේ බල. සද්ධා ජාතෝ උපසංකමති. සද්ධාව හටගත්තාම ආයමත් එතනට යනවා. අයි අර බුදුරජාන් වහන්සේක ධර්මයේ කෙනේ දැන් යාට පහදුනා න්‍යයි දැන් ලෝභේ දුරු කිරීම පිණිස මේ ස්වාමීන් වහන්සේ දහම් දේශනවා. ද්වේෂයේ දුරු කිරීම පිණිස මේ ස්වාමීන් වහන්සේ දහම් දේශනවා. මෝහයේ දුරු කිරීම පිණිස ධර්ම දේශනා කරන මූලාව නිදහස් කරවනවා සත්‍යයව කියලා ඔන්න පැහැදීමක් ඇති වෙනවා. ඇති වෙලා සද්ධා ජාත උපසංකම්පති සද්ධාව ඇති වුණාම ඔන්න යනවා. උපසංකමන්තෝ පෛරුපාසති. ඊට පස්සේ ගිහිල්ලා මොකද කරන්නේ? ඇසුරු කරනවා සම්බන්ධ ඇසුරු කරනවා. පෛරුපාසති කියන්නේ කතා බස් කරමු. පෛරුපාසන්ත ඒ වගේ හිතවත් වුණාට පස්සේ කතා බස් කරන එකට සෝතං ඕදාති. එතකොට අර ස්වාමීන් වහන්සේ දහම් දේශනවා. එතකොට කන් යොමාගෙන ඉන්න ඔන්න දැන් බලන්න ක්‍රමී. දැන් මේකේ තේරෙනවා බුද්ධ දේශනාව මොකද්ද කියලා. මොකද කරන්නේ දැන් ඇසුරු කළ කන් යොමාගෙන ඉන්නවා. ඕහිත සෝතෝ කන යොමාගෙන ධම්මං සුනාති. ධර්මය අසනවා. ඔන්න ඊළඟට තියෙනවා සුත්වා ධම්මං ධාරේති. ඇසූ ධර්මේ මතක තියාගන්නවා දරාගන්නවා. අන්න ක්‍රමේ දැක්කද? දැන් මේකේ හා මතක තියාගන්න දෙයක් නැහැ දරාගන්න දෙයක් නෑ අහන එක විතරයි ඒවා තියෙනවද මේකේ? අන්න දැක්කද වෙනස? සුත්වා ධම්මං ධාරේති. ධර්මය අහලා දරාගන්නවා. දථානං ධම්මානං අත්තං උපපරික්කති. දරාගත්තු ධර්මය අර්ථ වශයෙන් නෝනින් මෙනෙහි කරනවා. අර්ථ වශයෙන් නෝනින් මෙනෙහි කරනවා කියන්නේ ඒක එතකොට යා නෝනින් තේරුම් ගන්න මහසි ගන්නවා. අත්තං උපපරික්කතෝ අර්ථ වශයෙන් තේරුම් ගන්න නෝනින් මහසි ගන්නකට නිජ්ජානං කවන්ති ධර්මේ වැටහෙන්න පටන් ගන්නවා. ධම්ම නිජ්ජාන කන්තියා ධර්මේ වැටහෙනකොට ධම්ම නිජ්ජාන කන්තිය සති ධර්මේ වැටහෙනකොට ඡන්දෝ ජායති ධර්මයේ හැසිරෙන්න සමත විදර්ශනා කරන්න ආසාවක් ඇති වෙනවා. ඡන්දෝ ජාත උස්සහති ආසාව ඇති වුණාට පස්සේ උත්සාහ කරනවා. උස්සහිත තුලේති උත්සාහ කළා තුලණය කරනවා. තුලණය කරනවා කියන්නේ මේක අකුසල ධර්මයන්ගේ ආදීනවයත් කුසල ධර්මයන්ගේ ආනිසංසත් විමසනවා. තුලණය කරනවා. අකුසල ධර්මයන් හිතේ ඇති වෙනකොට මේවා දුරු කරන්න ඕනේ. එතකොට කුසල ධර්ම ඇති වෙනකොට මේක කරන්න ඕනේ කියලා තේරුම් ගන්නවා. මතකද අපි ඉගෙන ගත්ත දේශනයක්? ඒ දේශනේ උගන්වනවා මට මතකයි මම කිව්වද මන්ද මේ. ඒක තියෙන්නේ අලගද්දු සූත්‍රය වගේ මට මතකයි. ඒක තියෙනවා අකුසල ධර්මයන් ප්‍රහාණය වෙන තැන. හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සමත විදර්ශනා තමයි අකුසල ධර්ම ප්‍රහාණය වෙන තැන. සමත කියන්නේ සමත භාවනාව, විදර්ශනා කියන්නේ විදර්ශනා භාවනාව. එතකොට මේක තියෙන්නේ මහා තණ්හා සංකේ සූත්‍රයේ. මහතන්නා සංකේ සූත්‍රය තියෙන අපි ඉගෙන ගත්ත මතකද ඔන්න තරුණ ළමෙක් ඉන්නවා පොඩි කාලේ සෙල්ලම් කරනවා ඊට පස්සේ වැඩි හිටිය වෙනවා විනාඩට පස්සේ යා ඇසින් රූප දැකලා ප්‍රීමනාප අමනාප වලට ගැලිනා ගැටනා විතරයි අකුසල ධර්ම නිරුද්ධ වෙන තැන දන්නේ නැහැ ඊට පස්සේ තියෙන වැඩපිළිවෙල මහතන්නා සංකේ සූත්‍රය තියෙනවා එතකොට දැන් මේ වගේ තුලනය කරනවා කියන්නේ ඔව් අකුසලයන්ගේ ආදීනවයත් කුසලයන්ගේ ආනිසංසත් බලන. එතකොට කුසල ධර්ම වලට තමයි ආйти භාවනාව. සමත විදර්ශනා. මොකද පංච නීවරණ යටපත් කළා හිත දියුණු කරලා දෙන්නේ ඒකෙන්. එතකොට කියනවා එතකොට මොකද කරන්නේ අකුසල ධර්මයන් ගේ ආදීනවත් කුසල ධර්මයන්ගේ ආනිසංසත් බලද්දි බලද්දි මොකද්ද මෙයාට වැඩෙන්නේ? වීරිය වැඩෙනවා. මේක තියෙන තුලීත්තා පදහති. තුලීත්තා පදහති කියන්නේ අර අකුසල ධර්මයන්ගේ ආදීනවත් කුසල ධර්මයන්ගේ ආනිසංසත් විමසනකට තව තවත් වීරිය වැඩෙනවා. පහිතත්තු සමානෝ ඒ වගේ වීරිය කරද්දී කායේන චේ පරම සත්‍යං සච්චිකරෝති මේ තමන්ම මේක අවබෝධ කරගන්නවා. පඤ්ඤායචනං අතිවිජ්ජ පස්සති ප්‍රඥාවෙන් එයා ඒක මනාකොට දැකගන්නවා. මෙන්න මේකෙන් ඔන්න ඕකටයි කියනවා සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා කාපටිකට කාපටික ඔන්න ඕකට කියන්නේ මොකද්ද? සත්‍ය අවබෝධ වෙනවා. මම ඒකට සත්‍ය අවබෝධ වෙනවා විතරයි කියන්නේ සත්‍යයට පරිපූර්ණ වශයෙන් පැමිණෙනවා කියන්නේ නැහැ කියනවා. එතකොට අහනවා ස්වාමීනි සත්‍යයට පරිපූර්ණ වශයෙන් පැමිණෙන්නේ කොහොමද? කියනවා භාරද්වාජ සත්‍යයට පරිපූර්ණ වශයෙන් පැමිණෙන්නේ දැන් ওই කියාපු දේම ආසේවනා භාවනා බෞලී කම්මා. ඔන්න ආසේවනා කියන්නේ පුරුදු කරන්න. භාවනා කියන්නේ වඩන්න භාවනා වශයෙන්. බහුලී කම්මා බහුල කරන්නේ සත්‍යානුපත්ති වූ දේ. එතකොට සත්‍යයට අනුප්‍රාප්ත වෙනවා. සත්‍යයට කැමිනෙනවා. ඔන්න එතකොට පිළිවෙලින් අහනවා දැන් ආයමත් කාපටික ප්‍රශ්නයක්. මොකද්ද ස්වාමීනි? දැන් ඔය කිව්ව සත්‍යයට පැමිණීමක් ගැන. සත්‍යයට පැමිණෙන්න වඩාත්ම උපකාර වන්නේ කොමක්ද කියලා ඇහුවා. ඒ කියනවා දැන් ආයේ ආපස්සට යනවා. කියන සත් කියන භාරද්වාජ සත්‍යයට පැමිණෙන්න වඩාත් උපකාර වන්නේ සත්‍ය අවබෝධය. ඊට පස්සේ ආන සත්‍ය අවබෝධයට වඩාත් උපකාර වන්නේ කුමක්ද? සත්‍ය අවබෝධයට වඩාත්ම උපකාර වන්නේ කුමක්ද කියලා සත්‍ය අවබෝධයට වඩාත්ම උපකාර වන්නේ වීරිය. වීරියට වඩාත්ම උපකාර වන්නේ කුමක්ද? වීරියට වඩාත්ම උපකාර වන්නේ අකුසලයන්ගේ ආදීනවයත් කුසල ධර්මයන්ගේ ආරිසංසස් සැලකීම. ඒ කුසල ධර්මයන්ගේ ආනිසංස සැලකීමට අකුසලයන්ගේ ආදීනව සැලකීමට වඩාත් උපකාර වන්නේ මොකද්ද? ඒකට උපකාර වන්නේ උත්සාහය කියනවා. උත්සාහයට වඩාත් උපකාර වන්නේ මොකද්ද? උත්සාහයට වඩාත් උපකාර වන්නේ කැමැත්ත කියනවා. කැමැත්තට මොකද්ද වඩාත් උපකාර වන්නේ? කැමැත්තට වඩාත් උපකාර වන්නේ ධර්මය තේරුම් යෑම. ධර්මයේ තේරුම් යෑමට වඩාත් උපකාර වන්නේ මොකද්ද? ධර්මයේ තේරුම් යෑමට වඩාත් උපකාර වන්නේ ධර්මයේ නුවණින් සැලකීම. ධර්මයේ නුවණින් සැලකීමට වඩාත් උපකාර වෙනවා මොකද්ද? ධර්මයේ මතක තබා ගැනීම. අන්න දැක්කද පොතේ වටිනකම? ධර්මයේ දරා ගැනීම. ඊළඟට කියනවා ධර්මයේ දරා ගැනීමට උපකාර වන්නේ කුමක්ද? ධර්ම ශ්‍රවණය. එතකොට ශ්‍රවණයෙන් අතාරින එකක්ද? නෑ, දරා ගන්න එකක්. ධර්ම ශ්‍රවණයට වඩාත් උපකාර වන්නේ මොකද්ද? කන් යොමු කිරීම. කන් යොමු කිරීමට වඩාත් උපකාර වන්නේ මොකද්ද? ඇසුරු කිරීම. ඇසුරු කරන්න වඩාත් උපකාර වන්නේ මොකද්ද? ළඟට පැමිණීම. ළඟට පැමිණෙන්න වඩාත් උපකාර වන්නේ මොකද්ද? සද්ධා. ඔන්න පටන් ගන්න තැන. මොකෙන්ද පටන් ගන්නේ? ශ්‍රද්ධාව. මතකද මම මේ පින්වතුන්ට කිව්වා මේ රටේ තියෙන්නේ මොන ප්‍රශ්නයක්ද? ශ්‍රද්ධාව නැතිවීමේ ප්‍රශ්නයක් කියලා. මට හැමදාම ඒක ඔප්පු වෙනවා. ශ්‍රද්ධාව නැතිවීමේ ප්‍රශ්නයක් තියෙන්නේ. ශ්‍රද්ධා රහිත ජනතාව අල්ල ගන්නවයි කියන එක සුළු දෙයක්. රවට්ටනවයි කියන එක සුළු දෙයක්. දැන් සාමාන්‍ය ජනතාව රවට්ටනවනේ. මං හිමාලයේ හිටියා, තාපසුරු ආශ්‍රය කළා. ඊළඟට අවුරුදු ගානකට අද්දකින් මට බැරිද පුදුම විදිහට මට මේ මිනිස්සුන්ව රවට්ටනවා නම් රවට්ටන්න පුළුවන්. මොකද මම දන්න මම රවට්ටන්න බැරි මොකද අපට? අපි ශ්‍රද්ධාව තියෙන නිසා. ශ්‍රද්ධාව නැති අය තමයි එහෙම රවට්ටන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව කරේ කාපටික බුඩා සතුටු වෙනවා. සතුටු වෙලා ඒගොල්ලෝ ඔක්කොම උන්වහන්සේට වැඳලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ තමයි අපට ආද ඉගැන්වුවේ සත්‍ය රකින්න හැටි. ඔබ වහන්සේ තමයි අපට ඉගැන්වුවේ සත්‍ය රකින්න හැටි කියනවා. පංච පනම්මහාකං රුචිචේව කමතිච තේන චම්මා අත්තමන ඒකට අපි හරි සතුටු වුණා කියනවා. ඒක තමයි අපි කැමති කියනවා. ඔබ වහන්සේගෙන් ඊළඟට ඔබ වහන්සේ අපිට කිව්වා ඒක සත්‍ය රැකීම විතරේ සත්‍ය අවබෝධය නෙවෙයි. ඒකට අපි ඔබ වහන්සේට ආයෙමත් ඉල්ලා හිටියා එහෙනම් අපිට කියන්න සත්‍ය අවබෝධය ගැන. ඉතින් ඔබ වහන්සේ අපිට සත්‍ය අවබෝධයත් කියලා දුන්නා. අපිට ඒක හරීම කැමති අපිට හැදුනා. ඊළඟට ඔබ වහන්සේ කිව්වා සත්‍ය අවබෝධය තවත් පුළුවන් තවත් යන්න ඕනේ ඒක සත්‍ය සත්‍ය අනුප්‍රාප්තියට සත්‍යයට පැමිණෙන්න ඕනේ තව දුරට. ඉතින් ඔබ වහන්සේගෙන් ඇහුවාම ඔබ වහන්සේ ඒකත් අපට කියලා දුන්නා. ඒකටත් අපි හරි කැමතියි කිව්වා. කියලා කියනවා ස්වාමීනි අපි ඉස්සර භික්ෂුන් වහන්සේලාට බැන්නා. කේච මුණ්ඩා මේ හිස මුඩු කරපෙවු මොක්කුද? ඉබ්බා කාලකන්නි. කන්නා පෞකාරයෝ. බන්දු පාදක් පච්චා ඒ කියන්නේ මහා බ්‍රහ්මගේ යටිපතුලින් උපන්න අය කියලා අපි බැන්න කියනවා. නමුත් ඒගොල්ලෝ කවදද ධර්මයේ දකින්නේ කියේ අපි ඒගොල්ලන්ට නිග්‍රහ කළා කියනවා. ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ අද අපිට ශ්‍රමණයන් වහන්සේලා කෙරෙහි ශ්‍රමණ ප්‍රේමය ඇති කළා. ශ්‍රමණයන් වහන්සේලා කෙරෙහි ශ්‍රමණ ප්‍රසාදය ඇති කළා. ශ්‍රමණයන් වහන්සේලා කෙරෙහි ශ්‍රමණ ගෞරවය ඇති කළා. කිලකින් ස්වාමීනි අද මේ අපට කියා දීපු දී වහලා තියපු එකක් හැරියා වගේ. මුලින්නාලා තිබිච්ච එකක් උඩු අතට හැරගස්සුවා වගේ. පාර වැරදිච්ච කෙනෙකුට පාර කිව්වා වගේ. අන්ධකාරය යන කෙනෙකුට පහන් එළියක් ඇල්ලුවා වගේ. කිලකින් ස්වාමීනි අපි සියලු දෙනා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ධර්මයක් වික්ෂ සංගයක් සරණ යනවා. අන්න බලන්න සරණ යෑම දැක්කද? මේ විදිහට අපි සරණ ගියා නම් අපිට මේ විපත වෙන්නේ නැහැ නේද? අපි සරණ ගියේ කොහොමද? උප්පෙන් සහතිකේ. ඒකනේ තියෙන්නේ බෞද්ධ කියලා. එහෙම සරණ ගිහිල්ලා බෑ. මේක සරණ යන්න ඕනේ අවබෝධයෙන්මයි සරණ යන්නේ. අවබෝධයෙන් හරියට සරණ ගියොත් යාව කිසිම කෙනෙකුට මොනම ආකාරකින්වත් රවට්ටන්න පුළුවන් කමක් නැහැ. එයා රැවටින්නේ නැහැ. දැන් බලමු දැන් මේ සූත්‍රයේම මේ දේශනාව අපි හරියටම දන්නවා නම් අද උදේක බලමු. හරියටම අපි මේව දන්නවා නම් අපි කවදාවත් කවුරුවත් රවට්ටයිද? කිසි දවසක රවට්ටන්න බෑ. කිසි දවසක රවට්ටන්නත් බෑ. ඒ රවට්ටන්නයි කියලා හිතන අය අමාරු වෙනවා මිසක් අපි අමාරු වෙන්නේ නැහැ. අන්න ඒක තමයි ශ්‍රාවකයාට කොණ්ඩක් හයි වෙනවා කියන්නේ ඒකයි. ධර්මාරේ ගියාම අපිට මොනවද ලැබෙන්නේ? කොඳු ලැබෙනවා. නරකද? කොඳු නැතිවීමෙන් තමයි මේ අමාරු වෙටෙන්නේ. අන්න ඒක මේ ධර්මාරේ ගියාම කෙලින් ඉන්න පුළුවන් සිංහයෝ වගේ. අන්න ඒ අවස්ථාව ලැබෙනවා මේ ධර්මයේ තේරුම් ගන්න තේරුම් ගන්න තේරුම් ගන්න තමන්ටම. ඊට පස්සේ තමන්ට කිසිම ගැටලුවක් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. තමන් හරියටම අර්ථ සහිතව මේක තේරුම් ගන්න නිසා. ඒ නිසා මතක තියාගන්න අපි මේ ධර්මයේ අල්ලන්නේ සර්පියෝ දන්නේ නැති එක්කෙනා සර්පියෝ අල්ලන විදිහ නෙමෙයි. සර්පියෝ අල්ලන්න දන්නේ නැති එක්කෙනා සර්පියෝ අල්ලන්නේ කොහොමද? වලිගෙන් අල්ලනවා. තමන් අල්ලපු සර්පයාමයි තමන්ට දෂ්ට කරන්නේ. අන්න ඒ අනතුරටපත් වෙන්න එපා. ඒ අනතරටපත් වෙන්නතු අවබෝධයකින් මේ ධර්මයේ තේරුම් ගන්න, අවබෝධයකින් මේ ධර්මයේ පිහිටන්න. මතක තියාගන්න මේ විදියට පැහැදිලිව ධර්මයේ අහන්න ආයමත් ආයමත් සංසාරේ ඊළඟ ජීවිතේ අපිට මේව අවස්ථාව ලැබෙයිද කියලා අපි දන්න. ඒ නිසා අපිට මේ ජීවත් වෙන තියෙන හැම තප්පරයක්ම වටිනවා. ඒ නිසා අපිට ජීවත් වෙන ලැබෙන හැම දවසක්ම වටිනවා. ඒ මොකේද? ධර්මයේ හැසිරීම පිණිස. ඒ නිසා මේ දුර්ලභ අවස්ථාවේ මේ සියලු දිනාට සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක කියන ඒ පහ ඉක්මවා ගිය චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා සාදු සාදු.